පින්වත් දරුවනේ, අද කතාවක් කියලා දෙන්නේ. ඒ කතාව තමයි මැරෙනකල් ආදරය කරලා මැරෙනකල් එකට වාසය කරනවා නොදකින් කියන වචනේ කියවෙන්නේ නැතුව. නොදකින් කියන වචනේ කියවෙන්නේ නැතුව ආදරය කරන හැටි තමයි අද කියලා දෙන්නේ. අහපු අයට අද ඉඳලා කියා ඒ කියවගත්ත අයට කියන්නේ නැති විදිහට. ඒ නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න. මනුස්ස ලෝකේ කෙනෙක් උපදින එක අතිශයින් දුෂ්කරයි. කන කැස බෑවා වේසිදුරෙන් අහස බලන වගේ තමයි පින්වත් දරුවනේ මනුස්ස ලෝකේ උප්පත්තියක් සැලසෙන්නේ. ඒක ඒකාන්තයි. මේස අද කාලේ තියෙන සමහර පුනරුප්පත්ති පොත් කියවලා ළමයිගේ හිත්වලට යනවා මැරෙන මිනිස්සයා මෙරි මෙරිම ආය මිනිස්සුම වෙනවා ඇති කියලා. ඒක මිත්‍යා දෘෂ්ටියක්. සමහරලාට පුනරුප්පත්ති කියන අයගේ පෙර ජීවිත ගැන සමහර අය කියනවා. ඒ කතාවල අසත්‍යකුත් නැහැ. පිංගුතුනි, මේ කර්ම ශක්තිය තියෙනවා මෙන්න මෙහෙම දෙයක්. ඒ තමයි මිනිස්සෙක් වෙන්න විශාල පුණ්‍ය ශක්තියකින් කෙනෙක් උපදිනවා. ඉපදුනාට යාට සම්පූර්ණ ජීවිත ප්‍රමාණය, යාට සම්පූර්ණ ආයුෂ මනුෂ්‍ය ජීවිතේ ගත කරන්න බැරුව වෙනත් බලවත් කර්මයකින් ඔහු විනාශ කරනවා. ගොඩාක් දුරට හදිසි අනතුරු වලින් වගේ. ඒ මැරුණට පස්සේ ඔහුගේ අර මැරිලා තවත් උපතකට ගිහිලා වෙනත් උපතක් ලබනවට වඩා ඔහුට මිනිස්සෙක් වෙන කර්ම ශක්තිය ප්‍රබලයි. ඒ නිසා ඔහු ආපහු මිනිස්සෙක් වෙනවා. ආපහු මිනිස්සෙක් වෙනවා. බොහෝ විට පුනරුප්පන්ති කියන අයගේ ගොඩක් ජීවිත බලන්න හදිසි අනතුරු වලින් මැරිච්ච අය. හැබැයි මේක අත්ලොස්සයි. කෝටි 700ක් ජනතාව ගත්තොත් එහෙම ලෝකේ 100 දෙනෙකුට වගේ සිද්ධියක් ඔය. ඉතින් දරුවනේ, මැරෙන මැරෙන මිනිස්සයා ආපහු මිනිස්සු වෙන්නෙත් නෑ. මිනිස් වෙලා උපදින්නේ කලින් මිනිස් වෙලා හිටපු අයමත් නෙවෙයි. දරුවනේ, නිරේවල් 136ක් තියෙනවා. නිරේවල් 136ක් තියෙනවා. ඒ නිරේවල් 136 අවුරුදු කෝටි ගණන් ප්‍රකෝටි ගණන් දුක් විඳ විඳ නිරිසතා වාසය කරනවා. තමන්ගේ කරපු පාප කර්ම. ඒ වගේ එක එක්කිනා ගොඩ එනවා. අර පාප කර්ම ඉවර වෙලා ඔන්න මිනිස්සු මව කුසක උපදිනවා. නිරයෙන් ආපු අයත් තිරිසන් ලෝකේ උපත් ගත්තොත් එහෙම තිරිසන් සත්තු කෝටි ගාණක්, මාළු වර්ග කෝටි ගාණක්, කෘමීන් කෝටි ගාණක්, පක්ෂීන් කෝටි ගාණක්, සිවපාවුන් කෝටි ගාණක්, පණුව කෝටි ගාණක්, ඒ ඔක්කොම උපත් මිනිස් වෙලා හිටපු. එතකොට ඒ තිරිසන් ලෝකිනුත් චුත වෙලා නියසිලට ගත්ත පස්පිඩක් වගේ, තිරිසන් ලෝකයෙන් මැරෙන අයගෙන් නියසිලට ගත්ත පස්පිඩක් වගේ මව්කුසට එනවා. මහා පොළොව වගේ ප්‍රමාණයක් ආයි තිරිසන් වෙලාම උපදිනවා. ඔන්න අම්මලාගේ බඩට එනවා තිරිසන් ලෝකේ ඉඳලා ආපු ජීවීනුත් බඩට එනවා. පින්වත් දරුවනි, ප්‍රේත ලෝකේ තියෙනවා. ප්‍රේත ලෝකේ උපත් ගණන් කරන්න බෑ. ඒකට මම උපමාවක් කියන්නම්. ප්‍රේත ලෝකේ උපත් ගණන් කරන්න බැරි හේතුව, දැන් සිංහයෝ නම් සිංහයන්ගේ පැටව සිංහ පැටව, උකුස්සා නම් උකුස්සාගේ පැටව උකුස පැටව. නමුත් දරුවනි, ප්‍රේත ලෝකේ ඌපපාතික උපතක් තියෙන්නේ. ඒ නිසා මවගේ පියාගේ ආරේ දරුවට එන්නේ නැහැ. ප්‍රේත ලෝකේ කොච්චර උපත් තියෙනවද කියනවනම් එක වගේ ප්‍රේතයෝ දෙන්නේක් නැහැ. සමහර ප්‍රේතයන්ගේ කටවල් ඌරන්ගේ වගේ පණුව වැක්කිරෙනවා. සමහර අයගේ ඇඟ විශාල ගලක් වගේ විශාල මස් වැදැල්ලක් බඩගින්නෙන් පිපාසයෙන් පෙළෙනවා. ඉදිකට්ටක් වගේ කට තියෙනවා. සමහර ප්‍රේතයෝ නිකන් කොස්කොලයක් වගේ. සමහර ප්‍රේතයෝ නිකම් මේ හුලඟක් වගේ. සමහර ප්‍රේතයෝ දැන් ගත්තොත් එහෙම මේ මිනිස්සේ කෑරලා තුක් ගාලා කෙල ගැහුවොත් ඒ කෙල ටික ප්‍රේතයෝ වට වෙලා පොර කකා කනවා. ඒ කෑවට ඔන්න එක ප්‍රේතෙක් කනවා මේක. කාපු ගමන් අනිත් ප්‍රේතයෝ වට වෙලා අනිත් ඒ ප්‍රේතයාව පෙරලාගෙන දික් වෙන නියපොතු වලින් බඩ පලනවා. බඩ පලලා පලලා පලලා හොයනවා. මොනවද හොයන්නේ? අර සෙම ටික කෝ කියලා. ඊට පස්සේ සෙම ටික කනවා. ඊළඟ ප්‍රේතයා ඒ විදිහට කනවා. ඒ ප්‍රේතයාව මරලා. මරලා කියලා කියන්නේ වද දීලා මිය යන්නේ. ආය පෑහෙනවා. ඒතර සාමාන්‍යයෙන් අපි නිකන් කෙල ගැහුවොත් තුක් ගාලා පින්වත් දරුවනේ මේ ඒක නැති වුණා කියලා අපිට පේන්නේ නෑනේ. ඒක මේ වගේ දරුවනේ. ඔයාලා ෆොටෝ එකක් ගහලා ෆෝන් එකෙන් හරි ඒක කම්පියුටරේට සේව් කරලා ඔයාලා ඒ ෆොටෝ එක එඩිට් කරනවා. ඔන්න තිබ්බ තැනින් ෆොටෝ එක අරගෙන එඩිට් කරනවා. ඒතර ෆොටෝ එක එඩිට් කළාට ඉස්සෙල්ලා ගත්ත මූලික ෆොටෝ එක තියෙනවා. එඩිට් වෙන්නේ පස්සේ ගත්ත එක. ආන් ඒ වගේ ඒ පෙරේතයා සෙම ටික කනවා, ජරාව කනවා, අපිට තියෙනවා වගේ පේනවා. ඔන්න ප්‍රේත ලෝකේ ස්වභාවේ ඉවරයක් නැහැ. කාම ප්‍රේතයෝ, ඔය ස්ත්‍රී පුරුෂයන්ගෙන් පිට වෙන ජරාව පුදුම විදිහට කන්නේ පෙරේත කමෙන්. ඒත් ඒ ජරාව මිනිසුන්ගේ ඇසට පෙනෙන නිසා ඒවා කන සත්‍යෝ ඉන්නවා කියලා මිනිස්සු විශ්වාස කරන්නේ නැහැ. ඒ පසක තැබේවා. ඔන්න ඔය ප්‍රේත ලෝකේනොත් නියසිලට ගත්ත පස්පිඩක් වාගේ ප්‍රමාණයක් අම්ම කෙනෙක්ගේ බඩට එනවා. ඔන්න බඩකට දරුවෙක් එන විදිහ. ඊළඟට තියෙනවා අසුර ලෝකවල්. අසුර ලෝකවල් කියලා කියන්නේ ඔය දේවාල, භූත ස්ථාන, ඔය වගේ වැඩ කරන චරිත. දේවාලවල යන ඔක්කෝම උපදින්නේ අසුර ලෝකවල තමයි. අසුරයන්ට බුද්ධ පූජා පවත්වාගෙන ඉන්න සියලු දෙනා උපදින්නේ එතන තමයි. ඒ අයගෙනුත් කර්මානුරූප සංසාර පිනක් මතුවෙලා නියසිරට ගත්ත පස් පිටක් වගේ බඩේ උපදිනවා අම්ම කෙනෙක්ගේ. ඒ අය අතරිනුත් ඔන්න ආයේ මනස ලෝකේ ඉන්නවා මිනිස්සු. මේ මිනිස්සු අය අතරිනුත් නියසිරට ගත්ත පස් පිටක් වගේ සුළු ප්‍රමාණයක් මැරෙන අයගේ ආයේ අම්ම කෙනෙක්ගේ බඩට එනවා. දෙවියන් අතර ඉන්න අයගෙන් නියසිරට ගත්ත පස්පිඩන් වගේ ප්‍රමාණයක් අම්මා කෙනෙක්ගේ බඩට එනවා. මේ කට්ටිය හිතාගෙන ඉන්නේ ඔක්කොම දිව්‍ය ලෝක වල ඉඳලා ආපු අය කියලා. මේ ලෝක ජනතාවගෙන් ගත්තොත් එහෙම කෝටි 700ක් මිනිසුන්ගෙන් කෝටි 700ක් මිනිසුන්ගෙන් 1000ක් 2000ක් වගේ දෙවියෝ අතර ඉඳලා ආපු අය ඇති. අනිත් ඔක්කෝ අනිත් ලෝකවල ඉඳලා. ඉතින් ඒ මිනිස්සු මේ මනුස්ස ලෝකෙ ඉපදුනාට පස්සේ තම තමන් ආපු ලෝකවල චරිත ස්වභාව ප්‍රකට කරනවා. නිරේ ඉඳලා ආපු එකා පාපේම ප්‍රකට කරනවා. තිරිසන් ලෝකෙ ඉඳලා ආපු කෙනා තිරිසන් ගතියම ප්‍රකට කරනවා. ඇයි දැන් අර ඉස්සෙල්ලා කිව්වේ ධාතු ස්වභාවයක් තියෙනවා කියලා? නිතර නිතර යමක යෙදිලා ඔහුට අනන්‍යතාවයක් පිහිටලා ඒක ප්‍රකට කරනවා. පෙරේත ලෝකේ ඉඳලා ආපු එක මනුස්ස ලෝකෙට ආවට පස්සේ පෙරේතකම ප්‍රකට කරනවා. මනුස්ස ලෝකේ ඉඳලා ආපු කෙනා මිනිස් බව, අසුර ලෝකේ ඉඳලා ආපු අසුර ධාතුව, දිව්‍ය ලෝකේ ඉඳලා ආපු අය දිව්‍ය ධාතු ප්‍රකට කරනවා. ඔන්න ඔය විදිහට තමයි මනුස්ස ලෝකේ උපතක් එන්නේ. ඔය විදිහට බලනකොට කෝටි 700ක් ජනතාව චරිත ස්වභාව කෝටි 700ක්. දරුවනේ අම්මා කෙනෙක්ගේ බඩේ ඉස්සලාම මේ කලල ඇති වෙන්නේ තෙල් බින්දුවක් තරම්. තෙල් බින්දුවක් තරම් කලලයක්. එහි විඥානී බැසගත්තාට පස්සේ මා සති ගානක් යනකොට මේ කලලේ මේ මස් ගුලි පහක් හට ගන්නවා. එයින් එකකින් මේ මිනිස්සයාගේ හිස හට ගන්නවා. අනිත් එකෙන් අත් දෙක හට ගන්නවා, අනිත් මාස් වැදිලි දෙකෙන් කකුල් දෙක හට ගන්නවා. ඔය විදිහට තමයි මිනිස්සෙක් හැදෙන්නේ. මාස ගාන ගියාට පස්සේ උපදිනවා මේ චූටි. එක අතින් ගන්න පුළුවන්, එක අතින් ගන්න පුළුවන් චූටි දරුවා. ඒ දරුවා මේ අම්මා කෙනෙක්ගේ කුසක් ලොකුවට නිරා තිබෙන්නේ. ඒ අම්මා වැදමහෙන් දරුවාගේ කුස වහ දරුවා වහගෙන තියෙන්නේ. ඒ කුසෙන් වැදමසෙන් ජලයෙන් අර ඇතුළේ ඉන්න දරුවා වහලා පෙකණියෙන් අම්මට සම්බන්ධයි. පෙකණියෙන් අම්මට සම්බන්ධයි. අම්මා කනබුන දේ දරුවට යනවා, හිතන පතන දේ දරුවට යනවා. ඒ නිසා තමයි ඉස්සර ගැප් පෙළහර දුන්නේ. ගැප් පෙළහර කියලා කියන්නේ දරුවෙක් කුසට ආවා කියලා දැනගත්ත ගමන් ගැප් පෙළහර කියලා මංගල්‍යයක් තිබිලා එදා ඉඳලා ස්වාමියා බිරිඳ ළඟට යන්නේ නැහැ. ඇයට ගොඩාක් සොඳුරු දේවල් පින්නනවා, ආදරයෙන් සෙනෙහසින් කතා කරවනවා. එතකොට පින්වත් දරුවනේ නුවණ තියෙන ආදරණීය අම්මලා තාත්තලා ඉන්නවා. නුවණ තියෙන ආදරණීය අම්මලා තාත්තලා හැම වෙලාවෙම තුන් ඇන්නේක් ගැන කතා කරනවා. සමහර අය දරුවෙක් කුසට ආවට පස්සේ බොන එක නතර කරනවා තාත්තා. ගෙදර රණ්ඩු නතර වෙනවා තාත්තගේ. අපිට දැන් දරුවෙක් ඉන්නවා කියලා. ඊට පස්සේ ඒ දෙන්න කතා වුණත් කතා වෙන්න ඕන දැන් අපිට තුන් ඇන්නේක් ඉන්නවා කියලා. දරුවනේ අම්මලා තාත්තලා ඉස්සර අම්මලා බණ පොත් බලනවා බඩට දරුවෙක් ආවට පස්සේ. දරුවගේ හිත දැහැමි වෙන්න ඕන කියලා. රස්නෙන් වතුර ටිකක් බීවොත් කුසට දැනෙනවා. සීතලෙන් වතුර ටිකක් බීවොත් කුසට දැනෙනවා. හයියෙන් ගමනක් බිමනක් ගියොත් දරුවාට දැනෙනවා කියලා. එතකොට දරුවනේ භෞතික දේවල් අභ්‍යන්තරයේ දරුවට ඔච්චර දැනෙනවා නම් පෙකණි වැලත් එක්ක සම්බන්ධ වෙලා ඉන්න කුසේ ඉන්න දරුවට කොච්චර අම්මගේ මානසික මට්ටම බලපානවද? මම මේක කියන්න හදන්නේ මොකද්ද? කුසේ දරුවෝ තියාගෙන ටීවී බලබලා පෙම්හබ බලබලා ඉන්න දරු අම්මලාට උපදින දරුවොත් කාම ප්‍රේත වීම වළක්වන්න නොහැකි. කුසේ දරුවෙක් තියාගෙන වල් කතා කියවා කියවා ඉන්න අම්මලා තාත්තලාගේ ඒ බඩින් උපදින දරුවන්ගේ වල්කම් නැති කරන එක අමාරුයි. ඒව ජානවලටම එකතු වෙලා යනවා. ඒකයි ටීවී ෆෝන් ආවට පස්සේ ඉපදින දැන් ඉන්න දරුවෝ පුංචි කාලේ ඉඳලම වලත්තකමටම හැදුනේ. තමන්ගේ දරුවාගේ අනාගතේ කුසේ දරුවා සිටිද්දීම හදාගත යුතුයි. පිනැත්තෝ සිටිත් නම් මේ කියන දේ මනසට ගත යුතුයි. යම් දවසක නොබලාද මව්වරු පියවරු වන නිසා. ඒකයි ඊර්වස්සේ ඔන ආදරින් ඉන්න ඕන. ආදරේ කියනවා දැන් ඔන්න පටන් ගන්න. දැන් තුන්වෙනියෙක් ගැන හිතනවා ආදරේ, දරුවන් ආදරේ. වල්කම් පෙරේතකම් තියෙන මිනිස්සු ඉන්නවා. ඒත් බඩට දරුවෙක් ආවට පස්සේ ඒ පෙරේතකම් අතාරිනවා. නොමනා සම්බන්ධතා, නොමනා පෙරේතකම් හිතුවල ඇතිවෙන ඉන්නවා. දැන් කල්පනා කරනවා මගේ නෝනට බබෙක් ඉන්නවා. ඒ නිසා කුසේ දරුවෝ ඉඳිද්දී, තමන්ට දරුවෝ ඉඳිද්දී ඒ තාත්තලගේ හිතේ වල්කම් යට කරගන්න බැරි නම් මේ අනිත් ගෑනු පිරිමි ගැන හිතෙන, ඒ අම්මලාට අනිත් ගෑ පිරිමි ගැන හිතෙන වල්කම් නතර කරගන්න බැරි නම් ඔව්හු මේ මනුස්ස ජීවිතේ ප්‍රේත ස්වභාවයකට පත් වෙනවා. හැම වෙලාවෙම හිතන්න ඕන අපේ නෝනන්ට දරුවෙක් ඉන්නවා, අපිට බබෙක් ඉන්නවා. ඒක තමයි දරුවට දෙන ආදරේ. ඒක තමයි බිරිඳට දෙන ආදරේ. හිත ලෝලයි. දකින්න දකින්න රූපෙට හිත යනවා. හිත පෙරේතයි. දකින්න දකින්න දෙයට යනවා. බස්වල යනකොට වාහනවල යනකොට හිත ඇදීගෙන යන රූප වෙනවා. කටහඬවල් තියෙනවා. අඟර දඟර දාගෙන කට්ටිය ලාස්සනට ළඟට එනවා. ඒ වෙලාවේ හිතනවා මට දරුවෙක් ඉන්නවා. මට අපේ නෝනට බබෙක් ඉන්නවා. මට නෝන කෙනෙක් ඉන්නවා. ඒ පෙරේතකන් අත්හැරිය යුතුයි. ඒ වනාහි ආදරයයි. ඒ සෙනෙහසයි. ඉතින් ඒ නිසා මතකයි මට අහන්න ලැබුණා ටියුෂන් ගුරුවරියක් ගැන. එතුමා ළමයි සිය ගානකට උගන්වනවා, තරුණ ගුරුවරියක් හොඳ පෙනුම තියෙන. ඒ ගුරුවරිය ටියුෂන් ක්ලාස් එකට එන්නේ චූටි බබා වඩාගෙන යගේ. බබා තියන්න තැනක් තියෙනවා. ඊට පස්සේ උගන්වනවා බබා අඬනකොට පොඩ්ඩක් අරගෙන පන්තිය වට යනවා. එතකොට හැම ළමයෙක්ම දන්නවා අපි සර් බැඳපු කෙනෙක්. අපි සර්ට බවෙක් ඉන්නවා. ආන්න සෙනෙහවන්ත තාත්තා කෙනෙක්. අන්න සෙනෙහවන්ත ස්වාමීක්. දෙවිවරු පසසන කෙනෙක්. සත්පුරුෂයෝ ප්‍රශංසා කරන කෙනෙක්. දැක්කද ආදරේ සෙනෙහස? මම පෞගී කාලේ තරුණ වැඩසටහන් කරනකොට ළමයිට කිව්වා, මේ තරුණ ළමයි WhatsApp, Facebook ඊළඟට ඔය එක එක සමයන් හදාගෙන ඉන්නවා. ඒකේ ෆොටෝ එකක් දානවනේ සමහර අය. ෆොටෝ එකක් දානවා අවුරුදු 5කට විතර කලින්. ඔහි ඇඳුමක් නැතුව ඉන්න තකබීරු රූපයක් එකට දානවා. මං කිව්වා එහෙම කරන්න එපා. උඹලා දාපල්ලකෝ ඒ ෆොටෝ එකට, උඹලගේ වෙඩින් ෆොටෝ එක. චූටි බබෙක් වඩාගෙන ඉන්න ෆොටෝ එක. තුටිකින් කෝල් එකක් එනකොටම මෙයා බැඳපු කෙනෙක්. මෙයාට බබෙක් ඉන්නවා. දැක්කද සෙනෙහස ආදරයට ගරු කරන තැන. ඊළඟට ෆෝන් තියාගෙන ඉන්නවා. ෆෝන් එකේ බුදු පිළිම වහන්සේ තියාගෙන නිකන් පර්ස් එකේ පසපැත්තේ ගහගන්න නැතුව. හොඳ නැද්ද ඔය ෆෝන් එකේ හෝම් පේජ් එකට දැම්මොත් එහෙම ඔයාලගේ නෝනගේ මහත්තයාගේ ෆොටෝ එක අනාගතේ. එහෙම නැත්නම් බබත් ඉන්න ෆොටෝ එක. ෆෝන් එක අතට ගන්නකොට මම පවුල් වෙච්ච මිනිහෙක්. සංඥාවක් එනවා. අපි රැකෙන්න පුදුම වෙහසක් දැරිය යුතුයි. මේ කාම ලෝකයේ බැඳපු මිනිහත් එක්ක යාළු වෙනවනේ. මේ බැඳපු මිනිහා කුසදරු අම්මගෙන් නැගෙන ක්ලිනික් යනවා. ක්ලිනික් එකේ ඉන්න කොල්ල අර කෙල්ලට බැල්ම හෙලනවනේ. පෙරේතකම. මේ නෝන ක්ලිනික් එකට ගෙන්නගෙන යනවා මහත්තයා. ඒ මහත්තයත් එක්ක මේන්න මිසි ඇහැක් ගහනවා. පෙරේතකම. ඔවුන්ට අන් සියල්ල නොපෙනී ගියාය. ඇස් අන්ද වුණා කාමෙන්. ඉතින් කොහොම හරි අර දරුව ඉපදෙනවා. ඉපදුනාට පස්සේ ඔන්න ගෙදර පුංචි දරුව හැදෙනවා. මම මේ කියන්න හැදුවේ උන් තුලත් ආදරය ඇති කරන්න. මෙන්න මෙහෙම පොඩි ළමයි තුල, චූටි ළමයි තුල ආදරය ඇති කරන්න ඕන කියලා මේ මං කියන්නේ. මෙන්න මේකට මා ළඟදී සූත්‍ර දේශනාවක් කිව්වා. ඒ සූත්‍ර දේශනාවේ නම චුන්දී සූත්‍රය. චුන්දී රාජකුමාරි බුදුරජාණන් වහන්සේ බැහැදකින්ද ඇවිල්ලා කියනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මගේ සහෝදරයා චුන්ද. මේ සහෝදරයා මට කිව්වා යම්කිසි කෙනෙක් බුදුරජාණන් වහන්සේ සරණ ගියා නම්, ධර්මයේ සරණ ගියා නම්, සංඝයා සරණ ගියා නම්, පන්සිල් රකිනවා නම් ඔහු මරණින් මත්තේ දෙව්ලෝ උපදිනවා කියලා මගේ සහෝදරයා මට කිව්වා. ස්වාමීනි කොයි වගේ සරණක්ද දෙව්ලෝ පිණිස පිහිට වෙන්නේ කියලා මට කියලා දෙන්න කියලා. මට ඒ වෙලාවේ මතක් වුණා හත්තිලව්වේ ගෙවල්වල කල් ඒ බුද්ධ කාලේ කල් කතා කරන විදිය. සහෝදර සහෝදරියෝ කතා කරන්නේ ධර්මය. අද ගෙවල්වල සහෝදරයෝ මමත් මට ඇහිලා තියෙනවා සමහර නංගිලා අයියලට කතා කරන්නේ ඕයි ඔයි ඔයි කියලා. තමුසේ අයිසේ. දැක්කද ආදරේ වියලෙන තැන්? තමන්ගේ නංගිට කතා කරන්න ඕයි අයිසේ තමුසේ. පල්ලයම්බන් යන්න කියනවා. දැක්කද ආදරේ වියලෙන්ට පටන් ගන්න තැන? ගෙදර. අම්මයි අයියයි නංගිගේ රණ්ඩුවක් ඇති වෙනවා. රණ්ඩුවක් ඇති වෙච්ච ගමන් අම්මා මොකද කරන්නේ? අනිවාර්යෙන් අයියට බයිනවා. මේ පොඩියෙක් ඉඳින්න දෙන්නේ නැහැ කියලා. ආදරේ වියලවනවා. දෙන්න අතර කරදරයක් ඇති වුණොත්, රණ්ඩුවක් ඇති වුණොත් අම්මා කියන්න ඕන, පුතා මේ ඉන්නේ උඹගේ නංගි. ආදරෙන් හිටපන්. අපි නැති කාලෙක මේ කෙල්ලට ඉන්නේ උඹ. අම්මටත් තාත්තටත් උඹ ඉන්නේ. උඹ කෙල්ල රකින්න ඕන. අදින් පස්සේ ගහන්න එපා. ඒ වචනේ අම්ම කෙනෙක්ගේ කටින් දහස් වතාවක් පිට වෙන්න ඕන. ධෝනි අඳාගෙන ආවට පස්සේ කියන්න ඕන, ධෝනි අයියා ආදරේට නෙවෙයි. අපි නැති කාලෙක ඔයාව බලාගෙන ඉන්නේ අයියා. අයියට ගොඩාක් ආදරෙන් ඉන්න. මං ආයෙ අවවාද කරන්නම් අයියට සැර කරන්න එපා කියලා. ඒ වචනේ දහස් වතාවක් අම්මලා කියන්න ඕන. පුංචි කාලේ මේ දෙන්න අතර ආදරය ඇති කරගන්න ඕන සහෝදර ප්‍රේමය. මගේ අයියා මගේ නංගී කියලා කට පුරා තමන්ගේ ජාතක තමන්ගේ එක කුසේ උපන් අයියට අයියා කියන වචනේ කටින් පිට වෙන්න ඕන. තමන්ගේ අයියට තමසෙඔයි කියන කෙල්ලෝ පිටත් කොල්ලන්ට අයි පිට කොල්ලන්ට අයියා කියනකොට ඒකිට සාපයක් වදිනවා. තමන්ගේ කුසේ උපන් තමන්ගේ නැගණියට ආදරෙන් මගේ නංගියේ කියලා කතා කරන්නේ නැති අයියලා වෙන කෙල්ලන්ට නංගියේ කියලා කතා කරනකොට උන්ට වචන තුලින් සාපයක් වදිනවා. ඇයි තමන්ගේ අයියා නංගියේ කුසේ එක බඩවැල කඩාගෙන ඉපදුන අය? තමන්ගේ නංගීට ආදරෙන් ඉන්නවා නම් ඒ කිව පෙළන්නේ නැත්තම් ඈට දඬුවම් කරන්නේ නැත්තම් ආ ඈගේ තියෙනවන යම්කිසි නපුරු ගතිගුණ ඒ අයියා ඒව ඉවසනවා නම් තමන්ගේ කුසේ උපන් නංගී කියන දේවල් ඉවසන දරා ගන්න අයියා විවාහ වුණාට පස්සෙත් අනිවාර්යයෙන්ම බිරිඳ කොච්චර නපුරු වුණත් ඔහු ඉවසන ස්වාමියෙක් වෙනවා. ඒක හැදෙන්නේ gederin. තමන්ගේ කුසේ උපන් නංගී කියන දේ ඉවසන්න බැයි නම් ඈ තලනවා නම් පොඩි කරනවා නම් පෙළනවා නම් පීඩාවටපත් කරනවා නම් ඒ කුසේ උපන් නංගී පෙළනවා නම් අනිවාර්යෙන් බැඳපු කෙල්ල පීඩාවටපත් කරනවාමයි. විවාහයේ වනාහි gederin දෙකේ හැකි. තමන්ගේ කුසේ උපන් අයියා බයිනවා නම් සැර කරනවා නම් ගහනවා නම් ඒවා ඉවසනවා නම් නංගි තමන්ගේ කුසේ උපන් සහෝදරයාගේ පීඩන ඉවසන නංගි අනාගතය අනිවාර්යෙන් ඔහුට ඈට කර්මානුරූපව ලැබුණොත් එහෙම නපුරු ස්වාමියෙන් අනිවාර්යෙන් ඈට ඉවසන්න පුළුවන්මයි. එක්කුසේ උපන් අයියා කියන දේත් ඉවසන්න බැරි නම් නංගිට අතපය දික් කරගෙන යනවා නම් බඳින මිනිහා ගුටි කනවා කනවා කනවාමයි. ඒ වනාහි gederinම දැකිය හැකි. ඒ නිසා අම්මලා තාත්තලා අනාගතේ ගොඩාක් දේවල් හිතන්න ඕන. වැරදිච්ච දේවෝපියන්වත් හැදෙන්න මේ කියන්නේ. මෙතනත් ඉන්නවා, ගෙවල් වලත් ඉන්නවා. ඒ නිසා ආදරය ඇති කරන්න කෑමක් කෑවත් පුතේ නංගිට දෙන්න පොඩි දෙයක් දීලා. පෙරේතකම් පුරුදු වෙන්නේ නැහැ එතකොට. නංගිට දුන්නත් මොන හරි දෙයක් ධෝනි අයියට දෙන්න. ආදරේ සෙනෙහස. දැන් ඔය ටියුෂන් ක්ලාස් එක චිට් වගේක් ළමයි එවලා තිබ්බා. ගොඩාක් ඒ වගේ දෙනවා. අපි ආදරය කරන්න ගියේ අපිට ආදරය කරන්න කවුරුත් නැහැ. ඒක ඇත්තද නැත්තද මුංගේ කපටි කමද කියලා දන්නේ නැහැ. නම් ගෙදරම ආදරේ ඇති වෙනවා නะ. එතකොට අනිවාර්යයෙන්ම බස් එකේ යද්දී ගෑනුන්ට හිත වෙන්නේ නැහැ පිරිමි. තමන්ගේ නංගි මතක් වෙනවා. කෙල්ලට තමන්ගේ අයියා මතක් වෙනවා. සියල්ල දන්නා වූ සියල්ල දක්නා වූ තථාගත බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි බ්‍රහ්මචාරී බව රකින්න නම් තමාගේ සහෝදරිය සීකරන්න කියලා. තමන්ගේ සහෝදරිය ගරු කළ යුතු ස්ත්‍රියක්. ඒ නිසා ඒ කෙල්ල රකින්න අම්මා විඳින දුක, තමන්ට තියෙන ආදරේ දකින්න කොල්ලෝ තවත් කෙල්ලෝ කෙල්ලෙක්ව අමාරු වටන්නේ. තමන්ගේ අයියට ආදරේ නම් ඒ ආදරණීය මූණ බලන්ඩ සෙනෙහවන්ත නංගි තව මිනිහෙක්ගෙන් කරදරයට ලක් වෙන්නේ නැහැ. ඒ නිසා මතක තියාගන්න ගෙදරම තමන්ගේ නංගිට අයියට ආදරය ඇති කරවන්න ඕන. ආදරේ සෙනෙහස එතනින් පටන් ගනිල්ලා. තමන්ගේ නංගිට අයියට ආදරේ කලඳක් නෑ. ඕහි තමසි කියලා ගහ වැන ගන්න හදනවා. ලෝකයේ කොල්ලන්ට ආදරේ කරනවා. මොකද්දේ මොකද්දේ කියවන්න මේ වෙස්සන්දර ජාතකයේ. වෙස්සන්දර ජාතකයේ වනාහි සත්පුරුෂයන්ගේ ජීවිත කැඩපතයි. ඒ ජාලේ කුමාරයා අවුරුදු 8 චූටි කුමාරයා දුවගෙන ඇවිල්ලා තාත්තාටින් කියනවා, දැන් අද්දික ගෙට ගහලා තාත්තේ අපිව බේරගන්න නැද්ද? තාත්තේ මේ මගේ නංගිට අවුරුදු 4යි ඈ. ක්‍රිෂ්ණජිනා නැත්තම් කන්නජිනා අවුරුදු 4යි. මේ පුංචි කෙල්ල මොනවද දන්නේ? අම්මගේ හුනුහුමේ තැවෙන්නේ. දැන් මතක තියාගන්න විසන්තර ජාතකයේ ජීවන්න කියන්නේම නංගිගේ දුක ගැන. තාත්තේ මම පිරිමියෙක්. පිරිමියෙක් නම් ගොටි කාලා හැදෙන එක පිරිමිකමට වටිනවා. ඒක තමයි පිරිමියෙක් මේ හැම දෙයක්ම දරා ගන්න ඕන. තාත්තේ මම පිරිමියෙක් විදියට මම මේ දුක දරා ගන්නම්. මේ අවුරුදු 4 පුංචි කෙල්ල මගේ නංගි. මගේ නංගිට තලන්න දෙන්න එපා. මෑ වෙනුවෙන් මං වලන් ඕදන්නම්. මෑ වෙනුවෙන් ගහන ගහන ගුටිය මං ඉවසන්නම්. නා තාත්තේ දන් දෙන්න ඕයි නම් මාව දෙන්න මේ නංගි ඉතුරු කළා. ඒ වෙසන්තර රජුරෝ නිහඬයි. තාත්තගේ හිත ගලක් වගේ. එහෙනම් මම මේ නැගණියත් ගෙන්නගෙන යන්නම්. තාත්තා ඔයා හොඳින් ඉන්න. ඔයා සුවසේ ඉන්න. ඒ වෙලාවෙ ඉඳලා යම් ගුටියක් කන්න ජිනාවන්ට ජූජක බමුණක් ගසයිද ඒකට පිට අල්ලනවා ජාලී කුමාරයා. ආදරේ ඊළඟ ජීවිතේ රහත් වෙන අය. තවන්ගේ නංගිගේ දුක ගන්නවා අයියා. අයියට ගහනකොට කන්න ජිනාවන් ගිහිල්ලා පිට අල්ලනවා. අයියාගේ දුක ගන්නවා නංගි. ඔයාලගේ ජීවිතවල ආදරය කියන එක මොකක්ද කියලා බලන්න. මට නම් හරි දුකයි. මේ අම්මලා දන්නේ නැතුව මේ ගෙවල් වල ප්‍රශ්න විසඳන හැටි. එකෙකුට ගහනවා, එකෙකුට බයිනවා, අනිත් එක සුද්ධ කරනවා. ඇයි ඒ දෙන්න එක කුසෙන් ඉපදුනානේ? ඇයි ඒ දෙන්නගේ ආදරය ඇති කරවන්න බැරි? ඉතින් ඒ නිසා තනිකඩ හැදුනත් ඉවරයි. එතකොට තේරෙන්නේ නැහැ මොකක් හරි ඒක තනින්කඩ කමට ගන්නවා ෆෝන් එක. හදනවා නම් දරුවෝ 3-4 දෙනෙක්වත් හදන්න ඕන. බැරි වෙලාවක පින්වන්ත දරුවෙක් කුසක ඉපදිලා ඒ කොල්ලෙක් ඉපදිලා මහාන වෙන්න ආසකලොත් එහෙම තනි ගෙදර ඉන්න අම්මා තාත්තා බලාගන්න ඉන්න තනි කොල්ල මහාන වෙන්න ආවොත් අපි දහස් වතාවක් හිතනවා පින්වත්නි කොල්ල මහාන කරනවද කියලා. හැබැයි ගෙදරක දරුවෝ දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා නම් ඒ අම්ම බලා ගන්න කවුරු හරි ඉන්නවනි කියලා අර කොල්ලට එක පාරම කැමැත්ත දෙනවා මහාන වෙන්න. සමහරවිට දරුවෝ දෙන්නේ 3 දෙනෙක් හැදීම එක දරුවෙක් සාසනයට යවන්නටත් හේතුවක් වෙනවා. ගෙදර ආදරේ සෙනෙහස ඒව ඇති වෙනවා. හොර වැඩ කරන්න බෑ. ඇයි ගෙදර 2-3 දෙනෙක් ඉන්නකොට හොර ආව වෙනවා. ඒ නිසා මේ බලන්න මේ ජීවිත වරදින තැන්. ඊට පස්සේ පින්වත් දරුවනි මේව බන ටිකක්වත් අහලා හැදෙන්න ඔයාලා මතකද මීට කාලයකට කලින් මේ අධ්‍යාපන රැස්වීමක් තිබ්බා මේ 7 වසර ළමයිගේ පොතක් ගැන. 7 වසර ළමයින්ට වල්කම් කරන හැටි කියලා දෙනවා පොතේ. ඒකේ තියෙන විස්තර මම මහානවින්දාවේ අවුරුදු 19 මං අවුරුදු 19ටම දන්නේ ඉස්කෝලේදී. සමහර විස්තර අපි දන්නේ අපිත් එක්ක මේ ප්‍රශ්න කතා කරන්න එන ළමයි නිසා අපි සමහර කරුණු දන්නවා. 7 වසර ළමයට උගන්වනවා දැන් වල්කම් කරන හැටි. හාමුදුරු නමක් දෙනමක් කතා කළා උන්වහන්සේලාට නැගිටින්න බැරි වෙන්න දොස් කියනවා. ඒකේ අසේ එකෙක් නැගිටලා කියනවා මේ ලංකාව හොඳ රටක් කරන්නම් ගණිකා වෘත්තියත් නීතිගත කරන්න ඕන. 7 වසර ළමයිට දෙන පොතක් ගැන තියෙන සාකච්ඡාවේ ගණිකා වෘත්තිය ගැන සාකච්ඡා වෙනවා. බණ කියන්ට රටක් ඉතිරි වෙන්නේ නැත. මේවා ඒක මොකක් වුණාද කියලා මන් දන්නේ. උඹලට පේන්න දරුවනි, උඹලගේ දරුව වල්කම් කරයි. පොත්වල තියනවා කියලා. මේ කාම ලෝකෙට ආස කරන්න එපා. සත්පුරුෂ ආශ්‍රයට ඇවිල්ලා මේ ධර්මයේ ටික ටික අහලා මේ ධර්මයෙන් පුණ්‍ය සංස්කාර උපද්දවගෙන මේකින් ගැලවිලා යන්න. මේ කාම ලෝකෙට ආස කරන්න එපා. අපේ හිත්වල රාග ද්වේෂ මොහ තියෙනවා තමයි. නම් ලෝකයක් කෙලෙස් වලින් පිරිනමුට දුක හිතෙනවා. ඊට පස්සේ ඉතින් ওই කලබගෑනි මැද තමයි ඕන කෙනෙක් විවාහ වෙන්නේ. විවාහ වුණාට පස්සේ ඉතින් ඔය පොත සමාජගත වෙච්ච ගම බ්‍රහ්මචාරී කතා නෑ. බඹසරගෙන කතා නෑ. බඹසර කොච්චර පිහිටද්ද කෙල්ලෙකුට. ළඟදී එක කෙල්ලෙක් දැන් විවාහ වුණා, කාලයක් දරුවෝ නෑ. හැබැයි ඒ කෙල්ල පුංචි කාලේ ඉඳලා මාමේ උනායින් බණ අහනවා. එතකොට ඒ කෙල්ල මේ අඟුලිමාල සෑයේ වත් කරන්න ගිහිල්ලා සෑයේ වැඳලා අදිෂ්ඨානයක් කළා. මම කුමරි බඹසර රැකපු කෙල්ලෙක්. බඳින්න කලින් චරිතය නහගත්තේ නෑ මං. මගේ ඇඟෙන් කාටවත් සතුටු වෙන්න දුන්නේ නෑ මං. මමත් වල්කම් කළේ නෑ. සත්‍යයි අඟුලිමාල මහරහතන් වහන්සේ නුඹ වහන්සේට මං උපස්ථාන කළා මට පුතෙක් ඕන කියලා. දවස් 10යි කුසේ දරුවේ පිළිසිඳ ගත්ත පුතෙක්. ඇගේ ජීවිතේ කොච්චර ගින්නක් ඇගේ බඹසරින් නිවල දැම්මද? ඒ කුමරි බඹසර, ඒ කුමර බඹසර සමාජයෙන් සුන්නත් දූලි කළා දානවාද? අපි මෙහෙම බණ කියනකොට මේ මොනවද කියලා අහයි. මේ තමයි අවසාන යුගයේ මේ උතුම් බණපදයක් ඇහෙන අනාගතේ විනාශ වෙනවා. බණ කියන්න රටක්. ඒක සත්පුරුෂයන් වහන්සේලාට පෙනෙන නිසා තමයි මෙච්චර කෑ ගහන්නේ. ඒවට විරුද්ධ වෙන්න පුළුවන්, ඒව ගැන හැඟීමක් තියෙන රට හදන්න පුළුවන් නායකයෙක් කොයින් හරි හොය හොයා මේ කෑ ගහන්නේ අනාගතේ පෙනෙන නිසා. ඊළඟට ඔබට පේනවා මේ ඔය තියෙන මොන හරි හාඳ පටද සලු පටද මොන වගේද රට නිරාගමික කරන්න. දැන් ගොඩාක් පිට රටවල ලේතිස් ආගමක් නැහැ. ආගමක් නැති තැන ඉවරයි. කර්ම කර්මඵල විශ්වාසෙ නැහැ. පන්න පිටින් සත්තු කනවා. චීනි හදන එක දරුවයි. ඊතුරු දරුවෝ බඩට ආවොත් එහෙම අඬු දාලා අරගෙන තම්බල කනවා. ආගමක් නැත. පිම්පව කුසන් ලකුසල් නැත. ඔවුන්ව රඳවන, ඔවුන්ව පාලනය කරන සත්පුරුෂ බලවේගයක් නැත. ඔය ලෝකෙටද නොබලා යන්න හදන්නේ? ඔය ලෝකෙටද යන්න හදන්නේ? දැන් අසරණයි. තාක්ෂණයේ පිටිපස්සේ බලයල්ලා. අන්න තාක්ෂණයේ තියෙන රට අසරණ වෙලා. ආර්ථිකයේ ආර්ථිකයේ කියලා කෑ ගහපල්ලා. අන්න ආර්ථිකයේ තියෙන රට අසරණ වෙලා. අපිට කණ්ඩ බොන්න ඕන, සැපෙන් ඉන්න ඕන, ජොලි කරන්න ඕන කියලා කෑ ගහපල්ලා. අන්න ඒ රට අසරණ වෙලා. වතුර ඉදිරියේ, සුළඟ ඉදිරියේ, ගින්න ඉදිරියේ, ලෙඩ රෝග ඉදිරියේ සත්වයා අසරණයි. කෝටි ගණන් සත්වයා හිර වෙලා ඉන්නවා. රතන සූත්‍රය කියලා පැම්බිඳක් ඉහින්ද කෙනෙක් නැහැ. සරණක් නැහැ. ඔහු මැරෙන්නේ කොහොමද? මැරෙන්නේ කාපු කෑම බීම හිත හිතා, දරුව ගැන හිත හිතා, කාමයේ ගැන හිත හිතා මැරෙන්නේ. බුදු කෙනෙක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට පිනක් නැත. ධර්මයේ ගැන හිත හිතා, සංඝයා ගැන, රහතුන් ගැන, හදපු චෛත්‍ය ගැන, වැඳපු බෝධි ගැන, කරපු පින් ගැන, දුන්නා වූ දාන ගැන, ඇසූ බණක් ගැන හිත හිතා මැරෙන්න ඔවුන්ට අස්වැසිල්ලක් නැත. ඒ වනාහි අසරණ බවයි. නුඹලා අසරණ වෙන්න එපා. ඉතින් ඔය අතරේ තමයි ඔන්න ළමෙන් තරුණ ළමයි අපිත් එක්ක ඇවිල්ලා ආදරය ගැන කතා කරනවා. කොල්ලු කෙල්ලන්ගේ යාළු සම්බන්ධතා ගැන. අනේ මන්නම් අහගෙන ඉඳලා කරබානිනවා, උත්තර දෙන්න යන්නේ. මොකද විඳවපු දෙයින් මතක් වෙන ගානේ කෙල්ලෙක් එක්ක යාළු වුණාට පස්සේ බැඳීම, මතක් වෙන ගානේ පපුව පිච්චෙන දුක විඳවපු දෙයින්. අම්මා පොංචි වචනෙන් හිත රිදිලා මාසයක් කන්නේ බොන්නේ නැතුව ඉඳලා ඈ සිනහ වීගෙන එනකොට මාසයක දුක අමතකයි. බැනලා බැනලා බැනලා හිත රිද්දලා අවසානේ එක මැසේජ් එකෙන් අනේ මං විහිළුවක් කළේ ඔයා මගේ නේ කියපු ගමන් මාසික දුක අමතකයි. ගගහ ගගහ වතුරේ ඔබ ඔබා ගොඩ ගන්නවා වගේ එකක්. ආදරේ කියන්නේ අද කාලේ. රිද්ද රිද්දා සතුටු වෙනවා. රිද්ද රිද්දා සතුටු වෙනවා. ඒ ආදරේට මා අපි කුමන උපදේශද දෙන්නේ? එනිසා ඔය විදිහේ කරුණු ටිකක් කියන උඹලට කැමති නම් විදෝපල්ලා, නැත්තම් ජීවිතේ තේරුම් ගනිල්ලා මේ බණපදයක්වත් අහපල්ලා කියලා කියලා දෙනවා. ඉතින් පින්වත් දරුවනේ, මම මුලින් කිව්වනේ නොදකින් කියන වචනේ ඇහෙන්නේ නැති වෙන්න ආදරය කරන හැටි. ඒක තමයි මම අද කියන සූත්‍ර දේශනාව කෙටියෙන්. බුදුරජාණන් වහන්සේ සුන්සුමාර ගිරියට වඩිනකොට බග්ග ජනපදේ එක තාන්ත කෙනෙක් මිනිසු මැදින් දුවගෙන දුවගෙන දුවගෙන ආවා. ඇවිල්ලා මගේ රත්තරම් පුතේ උඹ කොහෙද බං හිටියේ කියලා අතින් ඇල්ලුවානේ බුදුරජාණන් වහන්සේගේ. සංඝයා එකපාරම බැලුවා මොකද මේ වුනේ කියලා. මගේ පුතේ අද තමයි සන්තෝෂයෙන් කැතු වුනේ, මගේ දරුවා හම්බ වුණා. ආන් අම්ම බලාගෙන ඉන්නවා යන් කියලා අතින් ඇදගෙන යනවා මේ. ගෙදර ගියා, කතා කළා, මේ බලන්න පුතාලාගේ අම්මා, අපේ පුතා හම්බ වුණා. අම්මගේ ඇතුළේ ඉඳලා කෑ ගහගෙන ආවා මගේ දරුවෝ කියලා. ඒ තාත්තගේ නම නකුල, ඒ අම්මගේ නම නකුල මාතා. ධර්මයේ දේශනා කළා දෙන්නම සෝවන් වුණා. පින්වත් මහණෙනි, ජීවිත 500ක් මේ දෙන්න මගේ අම්මයි තාත්තයි. ජීවිත 500ක් ලොකු අම්මයි ලොකු තාත්තයි. ජීවිත 500ක් පුංචි අම්මයි බාප්පයි. ඒකයි කිව්ව මේ දරු සෙනෙහස. හෙට දානෙට ආරාධනා කළා. භාග්‍යතුන් වහන්සේ දානෙට වැඩියා. අන්න ඒ වෙලාවේ මේ සූත්‍ර දේශනාවේ නම සමජීවී සූත්‍රය. බුදුරජාණන් වහන්සේ දානෙට වැඩියට පස්සේ නකුල මාතා දම්පැන් පූජා කරලා බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කළා කියනවා, යතෝ මේ බන්ති නකුල මාතා ගහපතානි ධාරස්සේව ධාරානිතා. පින්වත් භාග්‍යතුන් වහන්සේ, මම මේ නකුල මාතාව පුංචි කාලේ ගෙනාපු කෙල්ලෙක්. දැන් මේ දෙන්න වයසයි. පුංචි කාලේ තමයි මම මේ මෑ කැන්දාගෙන ආවේ. නාබිජානාමි නකුල මාතරං ගහපතානින් මනසාපි අති චරිතා. අනේ පින්වත් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ, එදා ඉඳලා වෙන ගෑණියෙක් ගැන හිතුනේම නැහැ. මනසින්වත් මෑ ඉක්මවා ගියේ නැහැ. කුතුපන කායෙන් නම් කයෙන් වැරදි කිරීම ගැන කවර කතාවද? එහෙම එකක් නැහැ. ඉච්චයාම මයම් බන්ති දිට්ටේ චේව ධම්මි අඤ්ඤමඤ්ඤම් පස්සිතුම්. හරි කැමැති මැරෙන කල්ම අපි දෙන්නාට එකට ඉන්න වෙන් වෙලා ඉන්න කැමති නැහැ. අபிසම්පරායංච මරණින් මත්තෙත් එකටම ඉන්න කැමති. අඤ්ඤමඤ්ඤම් පස්සිතුම් එකිනෙකා දකින්න කැමති. දැන් මේක බලන්න, මේ ජීවිතෙත් එකට ඉන්න කැමති, මරණින් මත්තෙත් එකට මුණ ගැහෙන්න කැමති. දැන් කියන්නේ තෝනම් හම්බ වෙන්න එපා ජාති ජාති. අර වචනේ නිතර කියවෙනවා නොදකින්. එහෙනම් මෙයාලගේ විවාහ ජීවිතේ තියෙන සතුටනේ සැනසෙල්ලනේ. එකිනෙකා දකින්න කැමතිනේ. මේ පුංචි කාලේ ගෙන්නගෙන ආවේ විවාහ යෝජනාවකින් ගෙන්නගෙන ආවේ, ආදරය කළත් නෙවෙයි. මේ අවුරුදු ගණන් මේ මැසේජ් ගගහා චැට් කර කර නෙවෙයි. එතකොට මේහෙම ගෙන්නගෙන ආපු කිල්ල නකුල මාතත් බුදුරජාණන් වහන්සේට වැඳලා කියනවා, ස්වාමීනි මේ නකුල පිතා මම පුංචි කිල්ල කාලේ තමයි ගෙන්නගෙන ආවේ. එදා ඉඳලා අද දක්වාම වෙන මිනිසෙක් ගැන හිතිලවත් නැහැ. කයෙන් වැරද්දක් කිරීම ගැන කවර කතාද? මම කැමති ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මේ ජීවිතෙත් එකටම ඉන්න. මැරුණට පස්සෙත් මුණ ගැහෙන්න කැමති. අන්න ආදරේ දැන් මතක තියාගන්න. මොවුන් කලින් දවසේ සෝවාන් වුණා. සෝවාන් වෙච්ච අය මේ ජීවිතෙත් ආදරයට කැමති, පරලොවත් ආදරයට කැමති. සෝවාන් වෙච්ච අය. එතකොට මේ පෞල් ජීවිතේ බොහොම හොඳයි. නොදකින් කියන වචනයක් නැහැ නෙමේ, ආදරේනි. එතකොට මේ නොදකින් කියන වචනවලට පෞල් ජීවිත හැදෙන්නේ කොහොමද? ලස්සන ජාතකතාවක් හම්බ වුණා. ඒ ජාතකයේ නම මිත්තක විඳ ජාතකේ. එක පුතෙන් අම්මට හොඳටම තරවටු කරනවා, බයිනවා, දොස් කියනවා. වැදූ මවගේ හිත ගොඩාක් රිද්දුවා මේ පුතා. ඔහු ගියා මේ වෙළඳාමේ, මුහුදු වෙළඳාමේ. මුහුද මැද නැවතුණා මේ නැව. ඉතින් ඒ කාලේ තිබ්බා මේ නැව් මුහුදු මැද නවතින්නේ පව්කාරයක් නිසා. ඒ නිසා මුහුදේ ඒ නැවේ ඉන්න සිය ගානටම කොළ 100ක් අරගෙන එක කොළයක පව්කාරයක් කියලා ලියලා දැන් කොළ ටික කල්ලම් කරලා දැම්මා. අර අම්මාව රිද්දලා ආපු එකට අහු වුණා චිත් එක. දෙවෙනි පාරක් දැම්මා, ඒත් ඔහුටම අහු වුණා. තුන්වෙනි පාරත් ඔහුටම අහු වුණා. පුංචි පාරුවක නංවල ඔහු මුහුදට දැම්මා. නැව ගියා. පාරුව පාවී ගිහිල්ලා විමානයක් මැදට වැටුණා. මුහුදු විමානයක්. ඒ විමානයේ ඉන්නවා ලස්සන කොල්ලේ. හප්පේ ලස්සනේ බෑ මල් මාලාව. ඒ මල් මාලාව දැක්ක ගමන්ම හිතෙන්නේ මේක නම් මට ඕනමයි කියලා. ඒ මල් මාලාව මෙයා කිව්වා, අනේ මේ ඔය මල් මාලාව මට දෙන්නකෝ කියලා. එතකොට අර මිනිහට හිතුණා, එහෙනම් අනිවාර්යෙන් මගේ කර්ම ඉවරයි, අරකගේ කර්මෙ තමයි අනිවාර්යෙන් අම්මට ගහලා බැනලා වද දීලා අපේ එකෙක් කියලා හිතලා මල් මාලාව එහෙනම් එන්න ළඟට කියලා මේක අල්ලා ගන්න කිව්වා. එතකොට ඒක අල්ලලා මෙහෙම අරන් ඔළුවට දා ගන්නකොටම ඒ තියෙන්නේ මල් මාලාවක් නෙවෙයි, උර චක්‍රමාලයක්. උර චක්‍රමාලයක් කියලා කියන්නේ රවුමට තියෙනවා, දැති තියෙන්නේ ඇතුළට. දැති තියෙන්නේ ඇතුළට, වටේ රවුම තියෙනවා. හිසෙන් බැස්ස ගමන් බෙල්ලට තමයි වැටෙන්නේ. කැපි කැපි කැපි කැපි මස් විහිරෙනවා. උඩට යනවා, පහළට එනවා. ඔළුවට දා ගන්නකොට ඔළුවේ ඉඳලාම සීරිලා බෙල්ලේ වටේ කරගෙන ගත්තා. ආයේ යම් දවසක මවුට පීඩා කරපු එකේ අර විදිහට නැවකින් වැටිලා ඇවිල්ලා අර මාලේ ගන්න කල් විඳවන්න ඕන දැන්. කවුද එහෙම වෙන්නේ? තවම ඔහු ඇති. එහෙමයි ඉන්නවනම්, එහෙමයි තවම ඉන්නවනම් තවම ඇති. ඊට පස්සේ දැන් ඕන ඔහොම උනේ. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ සසර පුරුද්දක් ගැන දේශනා කරනවා. මම කියන්න ගත්තේ අර උර චක්‍රමාලී ලස්සන මල් මාලාවක් විදිහට පෙනුනේ ඇයි? අම්මට වද දුන්න කර්මය නිසා. ඒ වගේ තමන් වදපු අම්මට දුක් දීලා නම්, පියාට දුක් දීලා නම්, අනාගතේ තමන්ට වද දෙන ගෑණි යසෝදරාවක් වගේ පේනවා. වළක්වන්න බෑ, කර්මයෙන් පේන්නේ. කොහොමද හොයන්නේ? කොහොමද හොයන්නේ? එහෙනම් තමන්ගේ වැදූ මවට, ජාතක කළ පියාට තමාගේ තියෙන සෙනෙහස ආදරේ අනාගතේ බිරිඳ තෝරා ගැනීමේදී ඔහුට කර්මානුරූප යම් බලවේගයක් ඇති කරවනවා. අනාගතේ සැනසිල්ලේ ඉන්න ඕනි නම් උර චක්‍රමාල කරේ දා ගන්න ඕනන්නේ නැත්තම් තමන්ගේ මව්ගේ හිත සැනසිල්ලේ තියන්න, තාත්තගේ හිත සැනසිල්ලේ තියන්න ඒ මිනිසුන්ට වද දෙන්න එපා. ඒ මිනිසුන්ට බරක් වෙන්න දෙන්න එපා. ඒ මිනිසුන්ගේ පපුව පුච්චන්න එපා. අපි බඩවැල් කඩාගෙන මරණයත් එක්ක එළියට ආපු මිනිස්සු අපි. ඒ මිනිසුන්ට තවත් දුක් දෙන්න එපා පින්වත් දරුවනේ. ඒ අම්මගේ ඇඟේ ඇති වෙන ලී බින්දුවක් බින්දුවක් කිරිකල උර උරා බීලා උන්දලාගේ ශරීර කෙහෙතු කළා අපි. ආයේ දුක් දෙන්න එපා. එච්චරයි කියන්න තියෙන්නේ. සැනසිලිදායක ජීවිතයක්, සැනසිලිදායක ආදර ජීවිතයක්, විවාහ ජීවිතයක් ඇති කරගන්න නම් ඒකත් බලපානවා. ඉතින් කොහොම හරි මේ නකුල මාතයි නකුල පිතයි නම් සැනසිලි ඉන්නවා. මේ ජීවිතෙත් ආදරෙන් ඉන්නවා, පරලොවත් ආදරෙන් ඉන්නවා. නොදකින් කියන වචනේ ඔවුන්ගේ පව් ජීවිතේ නෑ. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, අන්න ඒ වෙලාවේ ආකංකේයුං චේ ගහපතයෝ උභු ජානිපතයෝ දිත්තේතේව ධම්මේ අඤ්ඤමඤ්ඤම් පස්සිතුං අபிසම්පරායංච අඤ්ඤමඤ්ඤම් පස්සිතුං. කැමැතිනම් මේ ජීවිතේ දෙන්න මැරෙනකල්ම ආදරෙන් ඉන්න, මැරුණාට පස්සෙත් ආදරෙන්ම ඉන්න, මැරුණාට පස්සෙත් මුණ ගැහෙන්නම කැමැතිනම් ආන්න ඒ කෙනාට ඕන කියනවා උභෝච අස්සු සම සද්ධා. ඒ දෙන්නට සමාන ශ්‍රද්ධාවක් ඕන, සම සීලා සමාන සීලයක්, සම ඡාගා සමාන ත්‍යාගයක් දන් දීමක්, සම ප්‍රඥා සමාන ප්‍රඥාවක් ඕන. මේ සම සීලා සම සද්ධා සම ඡාගා සම ප්‍රඥා කියන කාරණා හතර තියෙන අය මේ ජීවිතෙත් සැනසෙල්ලෙන් ඉන්නවා, මරණයෙන් මත්තෙත් පින්වත් දරුවනි ආපහු මුණ ගැහෙනවා. දෙන්නම සද්ධාවන්ත නම්. සද්ධාවක් තියෙනවා කියලා හොයන්නේ කොහොමද? බුදුරජාණන් වහන්සේ වදාලා කාරණා තුනකින් සද්ධාව හොයන්න පුළුවන්. එකක් තමයි සීලවතෝ දස්සනකාමෝ, සිල්වතුන් ගුණවතුන් සංඝයා දකින්න ආසයි. දැන් මේ සංගරුවන වැඩ සිටින්නේ කුමක් පිණිසද? මේ ශ්‍රද්ධාවන්තයන්ගේ ශ්‍රද්ධාව පිණිස. කෙනෙක්ගේ හිතේ පහම් බවක් ඇති වෙලා ඔහුට ඒක සසර දුකෙන් නිදහසෙන් උපකාරී වේවි කියන අදහසින් සංඝය දකින්න ආසයි. සද්ධම්මං සෝතු මිච්ඡති බණ අහන්න ආසයි. බණ මතක තියෙන එක වෙනම කාරණාවක් දරුවනේ. බණ අහන්න ආසයි එක වෙනම කාරණාවක්. ධර්මයේ අහන්න ආසයි. දැන් බලන්න දේශපාලනයෙන් ගත්තොත් ඡන්ද ප්‍රතිඵල අහනවා අහනවා එකෙකුටවත් මතක නැහැ. ඔය දේශපාලඥයන්ගේ කතා අහනවා අහනවා මතක නැහැ. නමුත් අහලා අහලා දේශපාලන ඔලුගෙඩියක් හැදෙනවද නැද්ද ඒකට? හැදෙනවා. අමතක වුණත් අහන දේෙන් ඔහුගේ ඔළුව හැදෙනවා. ඒ වගේ තමයි ධර්මයේ අහලා නිතර නිතර අහනවා නම් ධර්මයේ අමතක වුණත් ධර්මානුකූල මනසක් හැදෙනවා. මොකද මේ බණ අහන වෙලාවේ වුන් යම් මානසිකාරයක ඉන්නවා ඇත්තනේ කියලා. තොර ධර්මය අහන්න කැමති නම් ශ්‍රද්ධාවන්තයි. ඊළඟ තමයි විනීය මච්චරේ මලන් මස්රු මල දුරු කරනවා, දන් දෙන්න ආසයි. සවේ සද්දෝති උච්චති, ඒ කිනාට ශ්‍රද්ධාවන්තයි. ඉතින් නෝනයි මහත්තයි දෙන්නම සංගය දකින්න කැමති නම්, දෙන්නම බණ අහනවා නම්, දෙන්නම දන් දෙනවා නම් ඔවුන් සමසද්දා. කෙනෙක්ගේ දානයට කෙනෙක්ගේ සීලයට අනුතුරු කරන්නේ නැත්තම්, අනිත් එක්කිනා බාධා කරන්නේ නැත්තම් සමසද්දා. සමසීලා සමසීලා කියන්නේ දෙන්නම පංචශීලයේ රකින්නවා. පංචශීලයේ රකින්ද දරුවනේ පංචශීලයේ ආදීනව ඉගෙන ගන්න ඕන. තියෙනවා අපාය සංවත්තනික කියලා සූත්‍ර දේශනාව. එහි තියෙනවා පින්වත් මහණෙනි, සත්තු මරණ කෙනා නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, ප්‍රේත ලෝකේ යනවා, මනුස්ස ලෝකෙට ආවට පස්සේ ප්‍රාණඝාතයේ අවම විපාකේ විඳිනවා. ප්‍රාණඝාතයේ අවම විපාකේ තමයි අඩු වයසින් මැරෙන එක. අඩු වයසින් මැරෙනවා කියන්නේ ප්‍රාණඝාතයේ අවම විපාක. සොරකම් කරන කෙනා නිරේ යනවා, තිරිසන් ලෝකේ යනවා, ප්‍රේත ලෝකේ යනවා, මනුස්ස ලෝකේ ආවට පස්සේ සකල සේසත නැති වෙනවා. ඒක සොරකමේ අවම විපාක තමයි සකල සේසත නැති වෙනවා. අනේ මම පහුගිය කාලේ කොරියාවේ ධර්ම ප්‍රචාරයට ගියා. සමහර ළමයි මේ ලංකාවේ ඉන්නවා, සමහර මේ කෙල්ලෝ ටිකක් සෙට් වෙලා සොර සෙට් එකක් කොරියන් කොල්ලොත් එක චැට් කරලා සකල සේසත ගන්නවා. එක කොල්ලෙක් ලක්ෂ 60ක් දීලා ගෙදර එන්නේ හිස්සතින්, ගෑනුන්ට ඔක්කොම පුදලා මගෙන් ඇහුව හඳුරන ඇයි මෙහෙ වෙන්නේ කියලා. මංකව සතුටු වෙන්න අටමහා කුසල් වලින් එකක් කරගත්තා කියලා. අකල ශේසත ගෑණියෙකුට පුදලා. ඉතින් ඒ නිසා පින්වත්නි ඒ විදිහට ඒ ශේසතම නැති වෙන්නේ සොරකමේ විපාකයක් විදිහට. ඊළඟට වැරදි කාමසේනේ විපාකයක් තමයි අවම මනුස්ස ලෝකේ. අවම විපාකේ තමයි යන යන තැන සතුරෝ සැනසෙල්ලේ ඉන්න නැහැ. සතුරෙක් හැදෙනවා දරුවෙක් හරි. බොරු කීමේ අවම විපාකේ තමයි මනුස්ස ලෝකයට ආවට පස්සේ අභූත චෝදනා. කොහෙන් හරි අහක යන අපි අදාළවත් නැති එකට අපි වැටෙනවා. බොරු කීමේ අවම විපාකේ. සුරාවේ අවම විපාකේ තමයි පින්වත් දරුවනේ පිස්සු හැදෙන එක උමතුයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔය බොන කොල්ලෝ ඉන්නවා නම් නිකමට හරි පොඩ්ඩක් මේ පිස්සු ආට්ටුවට ගොඩ වෙලා බලන්න විපාක දිහා. ලස්සන මිනිස්සු පිස්සු හැදිලා දොඩවන හැටි අවම විපාකයයි. ඉතින් මේව දකිනකොට ඊළඟට කොල්ලෝ වල්පල් කතා කරගෙන ඉන්නවනේ නිකන් දෙතිස් කතා. දෙතිස් කතා කිරීමේ විපාක තමයි වහ රාගයේ උපදිනවා, වහ ද්වේෂයේ උපදිනවා, වහ මොහයේ උපදිනවා. වල්පල් කතා කිරීමේ ආදීනවයක් ඉක්මනට කෙලෙස් ඇවිස්සෙනවා. කොහොමද කර්ම? කොච්චර අනුකම්පාවෙන්ද බුදුරජාණන් වහන්සේ අපිට සීලේ වදාළේ? එස දෙන්නම පංචශීල රකිනවා නම් සමසීලා. සමචාගා කියන්නේ දෙන්නම දන් දෙන්න ආසයි. දන් දෙනවා. දන් දුන්න දෙයක්මයිනේ පිංගතුනේ ඉතුරු අපිට. අපි යනකොට මේ ශරීරෙත් අත්හැරලා යනවා. ඊළඟට පින්වත්නි සමපඤ්ඤා කියලා කියන්නේ දෙන්නම නුවණින් කල්පනා කරනවා. නුවණ හැදෙන්නේම මේ ධර්මයේ ඇහුවොත් තමයි පින්වත්නි. හොඳ නරක තේරෙනවා, යහපත අයහපත තේරෙනවා. ඒක ප්‍රඥාව. පෞගී කාලයේ මනෝආපකායික සූත්‍රයේ දේශනා කළාම අර ස්ත්‍රියකට නිම්මාන රතේ යන්න තියෙන ක්‍රමය. ඇ පුබ්බුට්ටායින කලින් නිදාගන්නවා, පස් මේ කලින් ඇහැරෙනවා, පස්සේ නිදාගන්නවා, ස්වාමියන්ට ප්‍රියමනාප ඉන්නවා. ඉතින් ගෑනු ටික කෑ ගහන්න ගත්තා අපි වහලියක් කරන්න හදන්නේ කියලා. ඥානෙ නෑ. මේ වෙස්සන්තර ජාතකයේ තියෙනවා බලන්න, යම්කිසි භික්ෂූන් වහන්සේ නමක් අනුකම්පාවෙන් අන් අයට ධර්මයේ දේශනා කරද්දී ඒ භික්ෂූන්ට ගරහනවා නම් ස්ත්‍රියක්, ඒකේ විපාක තමයි කියනවා උපනෝපන් ජීවිතේ නාකි මිනිහෙක් බඳින්න ලැබෙනවා කියනවා. වයසක මිනිහෙක් බඳින්න ලැබෙනවා කියනවා. කර්ම ඥානය ඕන. ඊළඟ ගෙදර ඇති වෙන ප්‍රශ්න දරා ගන්න හැටි, ඉවසන හැටි, ඒව ඥානෙන් තියෙන්නේ. නුවණ ඕන. පවුල් ප්‍රශ්න විසඳ ගන්න නුවණක් ඕන. දෙන්නගේ කොච්චර අරුබුද තිබ්බත් ඒ දරුවන්ට අනාගතේ පඹෙක් හරි අම්මා අප්පා විදිහට ඕන. දරුවෝ ගැන හිතලා පවුල් ප්‍රශ්න විසඳ ගන්න ඕන. ඒ ඥානෙ තියෙන්න ඕන. ඒතර දෙන්නම සීලෙන් සමානයි නම්, ශ්‍රද්ධාවෙන් සමානයි නම්, ඡාගෙන් දන් දීමෙන් සමානයි නම්, ප්‍රඥාවෙන් සමානයි නම්, ඔවුන් සංසාරේ මේ ජීවිතෙත් සැනසෙල්ල ඉන්නවා කියනවා. පරලෝකෙත් සැනසෙල්ල ඉන්නවා කියනවා. මේක තමයි ආදරවන්තයන්ට ආදරේ හැමදාම තියාගෙන ඉන්න තියෙන දහම් උපදේශය. නැත්තම් හදවත් දෙකක් එකතු කරලා ඊතලයේ ගහන එක නෙමෙයි හැමදාම ඉන්නවා කියන්නේ. ඕකට පරාලණින් ගැහුවත් එකට එකතු වෙන්නේ නැහැ. කොරියාවේ තියෙනවා ඉබ්බෝ දානවා. කොල්ලෝ කෙල්ලෝ ගිහිල්ලා ඉබ්බෝ දානවා. කෝටි ගාණක් ඉබ්බෝ දෙන්නේ එකට කොහේ හරි ප්‍රසිද්ධ තැනක. අපි දෙන්නගේ ආදරේ වෙන්න ඕවා කියලා. මම ගියේ ඒ වගේ තැනක් බලන්න. සමහර ඉබ්බවල එකෙක් කඩාගෙන ගිහිල්ලා. ඉතින් ඒ නිසා ඥානෙ ඇති කරගන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා ඒ සාර විකාරත් නතර කරන්න හදවත් ඇඳලා ඒ විකාර නතර කරගන්න සම සීලා, සම සද්ධා, සම චාගා, සම පඤ්ඤා ඒවා තියෙනවා නම් මේ ජීවිතේ සැනසෙල්ලේ, පරලෝකයේ සැනසෙල්ලේ හොඳ අම්මා තාත්තා කෙනෙක් දරුවන් ලැබෙනවා. ඒ දෙමව්පියන් ලැබෙන්නේ පින්වන්ත දරුවෝ, දෙමව්පියෝ සනසවන. ඒ නිසා ඔයාලගේ ජීවිතේ අඳුරට නොවැටි මේ උතුම් සත්පුරුෂයන් වහන්සේලාගේ ඇසුරියේ සැනසෙන්නත්, මේ ගුණධර්ම දියුණු කරගන්නත්, ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ලබන්නත් වාසනාව ලැබේවා.